2013 වසරේ 9 මාසේ 3 භාවනා වැඩසටහන. තමන්ට මානසිකව ලැබෙන සියලුම රිදුම් වේදනා තරණය කරන්න තියෙන කන්දක් හැටියට සලකන්න ඕන. ඒවහම ඒවත් එක්ක එකතු වෙලා ඒව මම මගේ ආත්මය කරගෙන ජීවත් වෙන්න එපා, කටයුතු කරන්න එපා. මේ දහම් ගමනේ යද්දිත් ඔබට සිත් රිදුම් වේදනා අපහසුතා පසුබෑම් දැනෙන්න පුළුවන්. ඒ නිසයි කියන්නේ ඒවා හැම දෙයක්ම තරණය කරන්න තියෙන කන්දක් හැටියට සලකලා ඊට අවශ්‍ය ජවය ඔබ තුල බිහි කරගන්න ඕන. නිතරම ඔබේ සිතත් එක්ක ජීවත් වෙන්න, එතකොට ඔබට ධර්මයේ තේරුම් කරගන්න පහසුයි. කිසිම දෙයකින් වැටෙන්න, එහෙම නැත්නම් සැලෙන්න එපා. සැලෙන්න එපා කොයි වෙලාවකවත්. තමන්ට දෘෂ්ටි ඇති තැන් වලින් තමයි තමන්ට විශාල පීඩා පමුණුවන්නේ, දුක් පමුණුවන්නේ තමන්ට දෘෂ්ටි ඇති තැන් වලින්. එහෙම නැත්තම් එහෙම දෘෂ්ටි නැත්තම් එහෙම පීඩා පමුණුවන්නේ නැහැ. එසා පීඩා පමුණුවන හැම දෙයක්ම තමන් අභියෝගයක් කොට සලකන්න පුරුදු වීම, තරණය කරන්න තියෙන කන්දක් හැටියට සැලකීම බොහොම වටිනවා. නිතරම ඔබේ බැඳීම් ඔබ නිදහස් කළ යුතුයි, බැඳීම් වලින් නිදහස් විය යුතුයි. මානසිකව පමණයි, මානසිකව පමණයි. මානසිකව අතහැරීමේදී අල්පේජතාවයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අල්පේජතාවේ කියලා සුළු කොටසක් තියාගෙන ජීවත් වෙන ජීවිතයවත් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. සෑම විටම ඔබ තුල ඇති වැරද්ද, එහෙම නැත්නම් බැඳීම් කවරක්ද කුමක්ද කියලා සොයන්න. දැන් ඔබට ඒකේ කාර්යය මේ මොහොතෙත් ඔබ කරන කෙනෙක් වෙන්න ඕන. එකයි නුවණින් බණ අහනවා කියලා කියන්නේ. මතක තියාගන්න හනවා නෙමේ, මේ මොහොතෙත් කියන දේ මේ මොහොතෙම පරිවර්තනය වෙන්න ඕන. ඒක තමයි විදර්ශනා භාවනා උපදේශනයක ස්වභාවය වෙන්න ඕන. ඇයි මම නිදහස අත් නොවින්නේ, ඇයි මට නිදහස නොලැබුණේ කියන කාරණය පිළිබඳව නිතරම කල්පනා කරලා බලන්න ඕන. ඒ වගේම වංචනික ධර්ම, රැවටෙන ධර්ම බොහෝමයක් තියෙනවා මේ මනස ඇතුලේ. ඒවට නොරැවටෙන්නට තමන් හොඳ අවධියකින් සිටින්න ඕන. එක සමාජයක් වගේ තමයි. සමාජයේ විවිධ පුද්ගලයෝ ඉන්නා වගේ මනස තුලත් විවිධ ධර්මතා තියෙනවා. සත්පුරුෂ අසත්පුරුෂ ධර්මතා තියෙනවා. මනසේ ස්වභාවය අතික්‍රමණය කරනවා අධිඥානයකින් අධිචිත්තයකින්. මනසේ ස්වභාවය මොකද්ද? කාලයේ ලෝකයේ සැරිසැරීම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතවිලි කියනා වූ මේ ලෝකයේ තුල සැරිසැරීම තමයි මනසේ ස්වභාවය. ඒ ස්වභාවය අතික්‍රමණය කරන්නට ඔබ ගත යුතු මාර්ගය තමයි ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන මාර්ගය. ඉන්ද්‍රියන්ට සමාන නොවන මාර්ගයක් ඔබ ගන්න ඕන. ඉන්ද්‍රියන්ට හසු නොවන මාර්ගයකින් ගමන ආරම්භ කරන්න ඕන. එසේ ආරම්භ කිරීමෙන් තමයි අර ඉන්ද්‍රිය ධාතුන් තුල ජීවත් වන මනෝ සංචේතන ආහාර අරගෙන ජීවත් වන සංසාරයේ ඉඳලා පැමිණි ඒ විඥාන ශක්ති ගුණය විසිරවා හරින්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය කියන එක දුරු කරනවා. හැම කෙනෙක්ම දිෂ්ටිගත වෙලා දෘෂ්ටිගත වෙලා ඉන්නේ, බැඳිලා ඉන්නේ. මම සත්වයෙක්, පුඤ්ජලයෙක්, ආත්මයක්, එතනින් පස්සේ ආගමිකයෙක්, ජාතිකයෙක්, වාර්ගිකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිතරම උත්සාහ කළ යුතුයි තමා සතුව ඇති ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්නට, මුලින් උදුරා දමන්නට, සම්පූර්ණයෙන් උදුරා දමන්නට. ඔබට මන කියලා දැනෙන්නේ, මම කියලා දැනෙන්නේ අන්නේ ශක්ති ගුණය. ඒකට ඔරොත්තු දෙන බලයක් හැටියට පවතින්නේ ලෝකෝත්තර ධර්මයේ පමණයි. කාලේ ධර්මයෙන් කොච්චර පහර දුන්නත් ඔබට ගැලවීමක් නැහැ. කොහොල්ල ගුලිය ඇලුණු මැස්සාට කොහොල්ල ගුලිය තුලින් ලබන්න පුළුවන් පිළිසරණක් නැහැ. පිටින් පිළිසරණක් ලබන්නම ඕන එතනින් ගැලවෙන්න නම්. ලිඳේ වැටිච්ච මිනිස්සයාට ලිඳ ඇතුලේ පිළිසරණක් නැහැ. එයාට පිටින් හම්බ වෙන්න ඕන ලණුවක්, දඬුවක් කොටට එන්න. ඒ වගේම ඉන්ද්‍රියන් අතර අතරමං වෙච්ච කෙනාට ඉන්ද්‍රියන් තුල පිළිසරණක් නැහැ. පිටින් හම්බ වෙන්න ඕන තමන්ට පිළිසරණක්, පිටක්, ආරක්ෂාවක්, නිදහස් වීමට මන් පෙතක් හම්බ වෙන්න ඕනමයි. ඒ නිසා තමන් සිටිනා තැන වරදක් ඇතේ කියලා සිතන්න, තමන් සිටිනා තුල සිටිනා ස්ථානයේ තුලින් තමන්ට පිළිසරණක් නැතය, මා බාහිරෙන් පිළිසරණක් ලැබිය යුතුය කියන කල්පනාව ඇති කරගන්න. බාහිරෙන් කියලා කියන්නේ වෙන පුජ්‍යලයෙන් හෝ ධර්මයකින් නෙමේ, තමාම තමාගේ නුවණින් බැලිය යුතුයි ඉන්ද්‍රියන්ට ඒ සාපේක්ෂිත නොවන ප්‍රදේශය දිහා. වේදනාව තමයි දුක බවට වෙන්නේ, වේදනාව තමයි තණ්හාව බවට පත් වෙන්නේ, වේදනාව තමයි සෑම පැත්තකටම මිනිස්යාව යොමු කරන්නේ, පෙරලන්නේ. ඒ නිසා වේදනාත්‍රය ඉක්මවා ලිය යුතුයි කියන අදහසින් ධර්ම ගවේෂණය කරන්න ඕන. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා සහ මිශ්‍ර වේදනා. සුඛ දුක්ඛ මිශ්‍ර වේදනා තියෙනවා, සුඛ උපේක්ෂා තියෙනවා. උපේක්ෂා දුක්ඛ මිශ්‍ර වේදනා තියෙනවා. මේ තුනම මිශ්‍රව පවතින වේදනාවල් තියෙනවා. ඉතින් වේදනාත්‍රය සහ මිශ්‍ර වේදනාවල් සියල්ලම අභිභවා යා යුතුයි කියන අදහස ඇති වෙන්න ඕන. ওই වේදනාත්‍රය තුලින් ශ්‍රවණය කරනකොට තමයි කියන්නේ මතකයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. වේදනාත්‍රයෙන් තොරව නුවණින් ශ්‍රවණය කරනකොට අපි ඒකට කියනවා වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට පැමිණිච්ච කෙනෙක්, ඒ වගේම යොමු වෙච්ච කෙනෙක් කියන අදහස ඇති කරගන්න පුළුවන්. හිතේ ඇතිවන දුම්නස, හිතේ ඇතිවන කනස්සල්ල පීඩාව නැති කරන දහමක්. සියලු දෘෂ්ටි නැති කරලා දාලා ජීවත් වෙන්න පුළුවන් දහමක්. මේ ලෝකේ පැතිරිලා තියෙන සම්පූර්ණ දෘෂ්ටි ගොඩක්, ආගමික, වාර්ගික, සංස්කෘතික දෘෂ්ටි ගොඩක් තමයි තියෙන්නේ. ඒ සියලු දෘෂ්ටීන් අතහැරියට පස්සේ යාට ඔය මොකක්වත්ම නැහැ. යාට පේන්නේ පැහැදිලි ස්වභාවික පන් දරුවෙකුගේ ඇහැට පේන දේ වගේ. එදා උපන් දරුවා ඉවලෙම අම්මා තාත්තා තියා කවුරුවක්වත් වෙන් කරගන්නේ, යාට නිකන් එක් එක් මාත්‍ර ටිකක් පමණයි පේන්නේ. යාට හතුරු මිතුරු විදියට පේන්නේ ආගමික වශයෙන් පේන්නේ, ජාතික වශයෙන් පේන්නේ. අන්නේ උපන් දරුවාගේ ඇහැ වගේ තමයි පෙරතුනේ. ඒ සම්මාදිට්ඨික පුජ්‍යලයාගේ ඇසත් හරිම ස්වභාවිකයි. දැන් මේ හැම දෙයකින්ම කියන්නේ කතන්දරයක් නෙමෙයි, ඔබට දහම දකින්නට මාර්ගය. හැම වචනයකින්ම කියන්නේ මේ මාර්ගය. පස්සේ අහන්න එපා මොකද්ද අපි කරන්න ඕන කියලා. මේක නුවණින් අහන්න, නුවණින් අහලා ඒ ස්වභාවය අඳුනගන්න පුළුවන් නම්, ඒ ස්වභාවයට Tamanට පරිවර්තනය වෙන්න පුළුවන් නම්, ඒක තමයි වැඩපිළිවෙල. මේක නිරෝධ මාර්ගයක්නේ. නිරෝධ මාර්ගයක් කියන්නේ පාරක් නැති පාරක්. නිරෝධ මාර්ගය කියන්නේ ඒකේ තේරුම ඒකයි. මාර්ගය කියලා කියන්නේ පාරට, මග්ග කියන්නේ පාරට, නිරෝධ මග්ග කියලා කියන්නේ පාරවල් නැති පාරක්. නිරෝධ ගාමිනී ප්‍රතිපදා, නිරෝධ ගාමී ප්‍රතිපදාවක් තියෙන. ඒ කියන්නේ පාරක් නැති මගක යන වැඩක් තමයි තියෙන්නේ. පාරක් නැහැ, යන කෙනෙක් නැහැ. ආරම්භයක් නැති, අවසානයක් නැති ඒ නිරෝධ ගාමී මාර්ගයට පිවිසෙනවා. පස්සේ යා එකතු වෙනවා අකාලිකෝ ධම්මෝ කියන ධර්මයත් එක්ක තමයි එකතු වෙන්න පටන් ගන්නෙ. දැන් පුහුදුන් ජීවිතේ මනස ඇතුලේ වැඩ කරන ඔක්කොම කාලයේ ධර්මතා තියෙන්නේ. කාලය ගිවා දමන අය කියන එකෙන් තමයි අදහස් කරන්නේ කාලකන්‍ය කියලා. කාලකන්‍ය සද්ධර්ම අවබෝධය කරනවත් සියලු දෙනාම කාලකන්‍ය. ඒකේ වචනාර්ථයෙන් මේක එහෙම තමයි. මොකද කාලය ගෙවා දමන්නෝ කාලකන්නේ බවට පත් වෙනවා. ඉතින් කාලය තුල ජීවත් වන්නෝ කාලකන්නේ. නිසා කාලකන්නේ தත්වේ නිදහස් වෙන්න පුළුවන් අකාලික වුණොත්. අකාලික වුණොත් එයා කාලකන්නේ නෙමෙයි. එයා අකාලික පුජ්‍යලයෙන් බවට පත් වෙනවා. ඒ නිසා අපි සියලුම කාල කන්නින්ට ආරාධනා කරනවා අකාලික වෙන්න උත්සාහවත් වෙන්න කියලා, මහන්සි ගන්න කියලා මතක් කරනවා. ලෝකයේ කෝටි 700ක් ඉන්නවා නම් ඒ කෝටි 700ම වගේ කාලකන්ණි තමයි. බොහෝම සුළු පිරිසයි මුළු මහත් ලෝකයේම මේ අකාලික ධර්මයට පිවිසිච්ච පිරිස. මං හිතන්නේ 10,000ක් හොයාගන්න එක හරිම අසීරු කාරණයක් බවට පත් වෙනවා. තාම දුර්ලභ පිරිසකින් කෙනෙක් වෙන්න තමන්ට වාසනාව තියෙනවා. හැම තිස්සෙම මම නොවෙන්න උත්සාහ කරන්න. ඒක බාහිර දෙයකින් කරන දෙයක් නෙමෙයි. තමා තුලින් කරන දෙයක්. ඒක මනසින් නුවණින් කරන දෙයක්. තමා නොවෙන්න උත්සාහ කරන්න. මම වෙමි කියන අදහසින්, මම වෙනවයි කියන අදහසින් යන ගමනේදී මා කිසිවෙක් නොවේමි කියන අදහසින් නිතරම කිසිවෙක් නොවෙන්නට උත්සාහ කරා. මේ ලෝකේ තියෙන ස්වභාව ධර්මයේ විසින් මේ වූ ලෝකයක්වත් දෙවියන් විසින් මෙවු ලෝකයක්වත් නෙමෙයි. මේ ලෝකේ තියෙන පින්නතුනේ මිනිසා විසින්ම මවන ලද දෙවියෙක්, මිනිසා විසින්ම මවන ලද ලෝකයක් තමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට මෙවුන් කරුවා සාදන්නා කවුද? දෙවියෝවත් සබාධාවමවත් නෙමේ, මේ මිනිසාගේ මනම තමයි, මනසම තමයි මේ ලෝකෙ මවලා තියෙන්නේ. මමංකාරය නැත්තං දෙවියෙක් නෑ, ස්වභාව ධර්මයක් කියලා එකක් නෑ. මමංකාරය තියෙන කෙනාට තමයි දෙයෝ ඉන්නේ, ස්වභාව ධර්මයේ තියෙන්නේ. එතකොට තමන්ට තමාවත් නැහැ කියන දේ ප්‍රත්‍යක්ෂ වෙනවත් එක්කම ඒ තනත්තා මේ ලෝකේ බැඳීම් විරහිත ජීවිතය ආරම්භ කරනවා. ඒවලම බැඳීම් විරහිත දර්ශන ඥානය පහළ වෙනවා. කියන්නේ තමන් අතහැරලා, දෘෂ්ටි අතහැරලා ලෝකේ බලන ක්‍රමවේදය ආරම්භ වෙනවා. එතකොට මනසේ අර උපාද තితి භංග කියන න්‍යායේ නිදහස් වෙලා උපදින තැනම නැසෙන ලෝකය දකිනවා. උපදින තැනම නැසෙන ලෝකයේ තුල දකින්න දෙයක්වත්, ග්‍රහණය කරන්න දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉපදිලා නැසෙන ලෝකයේ තමයි මැරෙන්න මිනිස්සු, උපදින්න මිනිස්සු ඉන්නේ. උපදින තැනම නැසෙන ලෝකයේ තුල උපදීම නැහැ, මැරීම නැහැ, පැවැත්ම නැහැ. නිර්වාණය කියන ධාතුව කිසිම දිහාවක තියෙනවයි කියලා දිශාවක් පෙන්වන්න බෑ. නිර්වාණ ධාතුවේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවයි කියලා කිසිම ආකාරයකින් කියන්න බෑ. ඒක අත්විඳ කෙනෙක් දන්න දෙයක් මිසක්, අත්විඳලා තේරුම් ගත යුතු දෙයක් මිසක්, එහෙම විග්‍රහාත්මකව කියා දෙන්න පුළුවන් කමක් නෑ. ඒකට හේතුව ඒ සංඥා නිරෝධ ධර්මතා තුල අකාලිකය තුල නිර්වාණය පිහිටා ඇති බව. කාලයේ වචනය පෝසත් නැහැ. ඒස අපිට නිර්වාණය මෙයයි මෙයයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සංස්කාරය නම් මෙන්න මෙයයි මෙයයි කියලා කියන්න පුළුවන්. දැන් අපි මේ වචන වලින් කරන්නේ මේ සංස්කාරක විග්‍රහයක් සහ නිර්වාණය පිළිබඳව කියාපාන්නට වචන වලින් බැහැ කියන කාරණය. කෙනෙකුට මේ වචන නෙමෙයි යන්න ඕන, තමන්ගේ නුවණට යන්න ඕන. මේ වචනවල එකතුවක් ගත්තාම ආර්යවතෙන්ගේ වචනවල ආර්ය ශ්‍රාවකයන්ගේ වචනවල තියෙන වෙනෝම ධ්වනියක් ශක්ති ප්‍රභවයක් ගොනු වෙනවා. අන්නේ ශක්ති ප්‍රභවය තමයි සද්ධර්මය බවට පත්වන්නේ. එහෙම නැතුව මේ වචන කියන්නේ ඒවා කිසි දෙයක් කිසි තේරුමක් නැහැ. ඒ පුහුදුන් සාමාන්‍ය රස්තියාදුකාරයොත් කතා කරන වචන, සාමාන්‍ය මිනිස්සුත් කතා කරන වචන, ඊ වචනම තමයි අපි කතා කරන්නේ. ඊටාම දුර්වල මිනිස්සුයි කියන කට්ටියයි, ඔය ප්‍රබුද්ධයි කියන කට්ටියයි ඔක්කොම කට්ටිය කතා කරන වචන තමයි කතා කරන්නේ. ඒ ඔක්කොම වචන මහා දුප්පත්කමකින් යුක්තයි. මේ නිර්වාණ ධාතුව පිළිබඳව කියා පාන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේ වචන සම්පින්දණය කළාම ගොනු වෙනවා විශේෂ ශක්තියක්, වචන ඉක්මවපු ගුණයක්. අන්නේ ගුණය තුලින් තමයි ඔබට නිවන් දකින්න පුළුවන්. ඒකට තමයි කියන්නේ නිරෝධ මාර්ගය කියලා. කියන්නේ මාර්ගයක් නැති මාවත, පාරක් නැති පාරක ගමන් කරන්න ඕන. ආකාශේ පදන් නැති සමනෝ නැති බාහිරේ, අහසේ පිය සටහන් නැත, ඒ මෙන්ම ශ්‍රමණයෝ තුලද සටහන් නැත. ලස්සන බුද්ධ වචන තියෙනෝ ඒව පුහුදුන් අය විසින් අර්ථ විවරණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මුළු මහත් බෞද්ධ ප්‍රජාවම දැඩි අන්ධකාරයකට සහ මුලාවකට පාත්‍ර වුණා. ඒවා අමු අමු පිස්සු විකාර නිර්වචනයවට දීලා තියෙන්නේ. මොලේ කඳුලක් තියෙන මිනිස්සෙකුටවත් පිළිගන්න බැරි පහත් නිර්වචන තමයි අමු මෝඩ පුතඥයෝ ඒ පොත්වල ලියලා තියෙන කරුණු. ඔයකට ලියලා තියෙන ශ්‍රමණයෝ ටවුන් එකේ නෑ කැලේ ඉන්නේ කියලා. අර ගාථාවට ඒකයි මම එහෙම කිව්වේ. මේ කතා කරේ පුදුම නිර්වාණය පැහැදිලි කරන ඒ කාරණය. ඒ නිසා ශ්‍රමණය ස්වરૂපයකින් දකින්න බෑ. ශ්‍රමණය සලකුණකින් දකින්න බෑ. ශ්‍රමණය හැඩයකින් දකින්න බෑ. අපි ළඟ තියෙන හැඩේ අපි අතහරින්න ඕන. එතකොටයි අපි ශ්‍රමණය දකින්නේ. එහෙම නැත්නම් ශ්‍රමණ භාවයට පත් වෙන්නේ. ඇඳුමින් නෙමෙයි අධ්‍යාත්මයෙන් ශ්‍රමණ භාවයට පත් වෙනවා. අවබෝධයට පත් වෙච්ච කෙනෙක් ශ්‍රමණයෙක් බවට පත් වෙනවා. අපි ළඟ තියෙන ලාංඡන සංකේත අතහරින්න සිද්ධ වෙනවා. එවිට තමයි අර අහස වගේ වෙන්නේ. අහස පිය සටහන් තියන්න බෑ. ඒ වගේම ආර්ය ශ්‍රාවකයන්ගේ ඒ දර්ශන ඥානය තුල දෘෂ්ටි තියන්න බෑ. අහස පිය සටහන් නැහැ වගේ ඒ දර්ශන ඥානය තුලත් එහෙම පිය සටහන් දෘෂ්ටි නැත. සංඛාරා සස්සදානත්ති. සංස්කාරය තුල නම් එහෙම නෙමේ, සංස්කාරය තුල නම් තියනවා සටහන්, තියනවා සටහන් වලින් තොර ස්වභාවයක් නැන්නේ. සංස්කාර තුල නම් තියෙන්නේ පෙරලෙන වෙනස් වෙන ධර්මයක්. නත්ති බුද්ධා නමින් චති, ලෞතර බුදුවරු මිය යන්නේ නැත. මේක කියන්නේ පිරුණුවම් මංචකේදී බුදුහාමුදුරුවෝ. ලෞතර බුදුවරු මිය යන්නේ නැත, සම්මා සම්බුදුවරු මිය යන්නේ නැත කියලා උන්වහන්සේ ඒ පිරිනුවන් මංචකේ සැතපෙද්දී අපේ මිනිස්සු කියන බුදුහාමුදුරු පිරිනුවම් පෑවා කියලා. බුදුහාමුදුරුවරු නත්ති බුද්ධා නමින්ජති, බුදුහාමුදුරු නම් මිය යන්නේ නැහැ. ඒක තමයි අජරාමර කියන්නේ. අජරාමර කියන්නේ ඒක මැරෙන්නේ මලාට පස්සේ ඊළඟ ආත්මෙ මැරෙන්නේ නැහැ කියන කතාවක් නෙමෙයි කියන්නේ. මේ ආත්මෙදිම මැරෙන්නේ, එතන ඉඳලා මැරෙන්නේ. ඇයි? සංස්කාර ලෝකෙ නෙමෙයි ජීවත් වෙන්නේ. සංකාර නිරෝධේ ලෝකෝත්තර භාවය බුද්ධත්වය කියන්නේ ඇයි? ඒ නිසා මේ බුද්ධත්වයේ තුල කිසි විටක මරණය කියන එක සිදුවන්නේ නැහැ. මැරෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. සංස්කාර ලෝකයේ ඉන්න කෙනාට, සංඥා ලෝකයේ ඉන්න කෙනාට සංඥාව මිරිඟුවක් කොට සලකාගෙන ඒ පසුපස දුවාගෙන යන කෙනාට උපත මරණය තියෙනවා. ඒ උපත මරණය ඉක්මවන්න ඕන. මරණය මරන්න ඕන. මරණය මරණවත් සමගම තමයි අමරණීය බවට පත්වන්නේ. ජීවත් වෙලා ඉන්න මිනිස්සු මැරෙන එක වෙනම කතාවක්, මරණය මරණවයි කියන කතාව වෙනම කතාවක්. ඒක හරි ගැඹුරු කතාවක්. ඒක නුවණින් තේරුම් කරගන්න ඕන දෙයක්. කොහොමද මරණයක් මරන්නේ කියලා. මැරිච්ච මිනිස්සෙක් කොහොමද මරන්නේ? එහෙම නැත්තම් මරණය නැමැති මරන්නේ කොහොමද? ඔබ ජය ගන්න නෙමේ ඕන, ජය පරාජය දෙක ජය ගන්න ඕන. ජය පරාජය දෙක ජය ගන්නයි ඕන. එහෙම නැත්තම් ජය පරාජය කියන දෙක අතහැර දමන්න ඕන, ඉක්මවන්න ඕන. ජය පරාජය කියන දෙකම අතහැර දමන්න ඕන, ඉක්මවන්න ඕන. ගති විමුක්ත වෙන්න ඕන. ස්ත්‍රී ගති, පුරුෂ ගති, වෙනත් ගති, ඒ ගති විමුක්ත කළ ලෝකය දකින්න ඕන. තව ලෝකේ නෙමෙයි ආ දකින්නේ, ලෝකෝත්තර භාවයේ දකින්නේ ගති විමුක්ත කරපු ගම. ගති නිරෝධයකට පත් වෙනවා. ගති ලක්ෂණ නැහැ. ඉන්පස්සේ තමයි ආයකට ආරම්භ වෙන්නේ පින්නතුනේ භාවනාව කියලා ආරම්භ ගන්න. ඊට පස්සේ ලැබෙන ලෝකෝත්තර ආර්ය සමාධිය, ආර්ය සීලය තමයි එතන ඉඳලා අප්‍රමාණ සීලයෙන් යුක්තව වැඩෙන්නේ. අපේ අය හිතාගෙන ඉන්නේ මේ අතපය බැඳගෙන පැත්තකට වෙලා හරක් වගේ, බිල්ලෝ වගේ, මෝඩයෝ වගේ හිටියාම හරි කියලා. ඕක බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා. ඈ කින්තේ ජතාහි කින්තේ අදින සාතිය අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසී. ඔළුවේනම් පල්හැට වැහුවයි කියලා සිල්වතුන් හරි, ලැජ්ජ බිය දෙන මිනිස්සු හරි, සංවර මිනිස්සු හරි බවට පත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හාමුදුරුවරු හරි වේවා ඔය පැත්ත කර වෙලා කැලෑවල වලට වෙලා හිටියයි කියලා සිරප්පු දාන්න නැතුව ගියයි කියලා බිම්බලන් ගියයි කියලා එහෙම උනේ නැහැ. මොකද අපිත් එහෙම කරලා බැලුවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක නිකන් මහ පුස් වැඩක්. කායික වශයෙන් මිනිස්සු හිරවීමක් විතරයි වෙන්නේ. සාමාන්‍ය විදියට කැමති විදියට අඳින්න පුළුවන්, පළඳින්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේක දියුණු කරගන්න තියෙන්නේ මොලේ මිසක් නුවණ නෙමෙයි. එහෙනම් දැන් බෞද්ධයන්ට වෙලා තියෙන මොකන්ද? බොදු බලේ තියෙනවා, හැබැයි බොදු මොලේ නැහැ. ඈ ඒක තමයි වෙලා තියෙන්නේ. බුදු බලේ හොය තියාගෙන ඉන්න බුදු මොලේ නැහැ. බුදු මොලේ නැති නිසා බලේ පෙන්වන්න ගිහලා අනා ගන්න හැමදාම හැමතැනම ගුටි කනෝ ඉතිහාසයේ ඉඳලම ගුටි කනෝ කට කියවලා. මට එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඒ බුදු මොලේ ඇති කර ගන්න ඕන සියලුම බෞද්ධයෝ. කන්ද බුදු මොලේ කියන්නේ බුදු මොලේ කියන්නේ මුළු මහත් ලෝකෙටම අනුශාසනා කරන්න පුළුවන්, උපදෙස් දෙන්න පුළුවන් මහා ඥානයක්, මහා බලයක්, මහා ගුණයක් දිනනවා මේ මොලේ. කවදාවත් කිසි තැනක එහෙම පරදින්නේ නැහැ. ඒකට හේතුව එයා ජලය වගේ ගමන් කරන්න පිණුතුයි. එන විදියට ඇනේ ගහලා යන්න එයා දන්නවා. ඈ කොහොමද ජලය වගේ ගමන් කරන්නේ? ජලය බහින්න පුළුවන් පැත්තේ බැහැගෙන යනවා. පිරෙන්න ඕන පැත්තේ පිරුණා, රැඳෙන්න ඕන තැන රැඳුණා, පෙරලෙන්න ඕන තැන පෙරලිලා, වැටෙන්න ඕන තැන වැටිලා, ලස්සනට මහ මොහොත කරා ගමන් කරනවා. මොකද මෘදු අනතිමානී ගුණය එයා ළඟ තියෙන නිසා එයා ලෝකේ ඉහළටම යනවා. ඒකට හේතුව ජලය වගේ ගමන් කරනවා. එයා හොඳට හොඳ විදියට මුහුණ දෙන්න, නරකට නරක විදියට මුහුණ දෙන්න, කපටි මිනිසුන්ට කපටි විදියට, ඥානවන්තයට ඥානවන්ත විදියට, මෝඩයන්ට මෝඩයෝ විදියට මුහුණ දෙන්න හොඳ ඥානයක් ගුණයක් එයා තුළ පිහිටනවා. අන්න ඒ මොලේ බොදුනුවන්ට ලැබෙන්න ඕනේ. ඒ මොලේ තිබිච්ච කාලේ තමයි බුදු සසුන මුළු මහත් ආසියාව සහ ලෝකයේ වෙලා ගත්තා. සමස්ත ලෝක ජනගහණයෙන් වැඩි පිරිසක් බොදුනුව බවට පත් වුණා. ඒක හේතුවක් තමයි. නිකන් ඇඳුමින් හරි සංඥාවකින් හරි මොකක් ලාංඡනයකින් හරි නෙමෙයි, සැනසිල්ල භුක්ති විඳමින්ම තමයි මේ බලේ ඥානය ඇති වුනේ. ඒ පැතිරීම ඇති වුනේ පෙන්නුතුනේ. වෙනස් කරන්න බැරි වුණා. ඇයි වෙනස් කරන්න බැරි? ප්‍රත්‍යක්ෂ භාවයේ තිබ්බා. මොනෝද? සැනසිල්ල ප්‍රත්‍යක්ෂ භාවය කරගත්තා. සන්තුට්ටි පරම ධනය, සන්තුට්ටි පරම ධනය හැම වෙිටම තිබුණා ඒ ජීවිත තුළ. දුකට හේතු වෙනවා නම් ඒ දේ අයින් කරන්න, ඒ දේ ගලවලා දා. ඔබේ හිත තුළ දුකට හේතු වෙන බාහිර දේවල් ගලවන්න යන්න එපා. දුකට හේතු වෙන අධ්‍යාත්මික චින්තනය ගලවලා දාන්න. දුකට හේතු වෙන දේවල් සියල්ල ගලවලා දාන්න. දුකක් බවට පත් වෙලා තියෙන හැමදේම ගලවලා දාන්න. එච්චරයි. ශාරීරික ක්‍රියාවලියත් ඒක අපේ, අධ්‍යාත්මික ක්‍රියාවලියත් ඒක අපේ. අපි දුකට දුකක් වගේ දැනනවා නම්, තමන්ගේ ඇඟට පීඩාවක් වගේ දැනනවා නම් ඒ ඇඳුම අපි අඳින්නේ. දුකක් වගේ දැනනවා නම් ඒ සරප් සැපත්තු දෙක දැම්මම කකුල කැපෙනවා නම් ඒක අපි දාන්නේ. ඒක තමයි අපේ ස්වභාවය. ඉතින් ඒ නිසා දුක ගලවන්න නිතරම සැප විඳින්න පැමිණෙන්න. දුක අත්හරිනකොටම ලැබෙන සැප විඳින සැප නෙමේ, නොවිඳින සැප. විඳින් නැති එකම තමයි සැප. විඳවනවා කියන්නේ මහා දුකක්. සමහර අය නොයෙකුත් නොයෙකුත් ඇති මානසික වින්දනයේ හොයාගෙන යන්නේ ආදරය, ප්‍රේමය, දයාව, කරුණාව, එහෙම නැත්නම් මිල මුදල්, ධන දාන, තනතුරු. ওই මානසික වින්දනය තමයි ඕවයින් තියෙන්නේ. ඒ මානසික වින්දනය මිනිසා මුලා කරවන සුළුයි, දවන සුළුයි, නොසෑහීමටපත් කරවන සුළුයි, අන්ධ කරවන සුළුයි, අතරමං කරවන සුළුයි. ඒ නිසා විඳීම නිතරම දුක් වේදනාවටද පෙරලෙනවා. විඳවන අයම තමයි විඳින්නේ, විඳින අයම තමයි විඳවන්නේ. විඳවන්නේත් නැති විඳින්නේත් නැති පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඒ නිසාම ජීවිතේ සැහැල්ලුයි, ඒ නිසාම ජීවිතේ සුවපත්. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේට බාහිරින් බොහෝ ආරාම තිබුණා. නමුත් අධ්‍යාත්මික වශයෙන් කිසිම ආරාමයක් නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය. බාහිර වශයෙන් බොහෝ ශ්‍රාවකයෝ සිටියා. නමුත් අධ්‍යාත්මික වශයෙන් තමන්ට තමන්වත් නැතුව නිරෝධ සමාපත්තිය වැඩ ඉන්නවා කිසිම ශ්‍රාවකෙක් නැහැ බුදුහාමුදුරන්ට අධ්‍යාත්මික වශයෙන්. ඒක තමයි වැදගත්. නිතරම සම්මුතිය සම්මුතියක් හැටියට විඳින්නේ නැතුව ඒකට අදාළ උත්තර ලබා දීලා උන්වහන්සේ ඔවුනවුන්ගේ ජීවිත ගත කරන්න ඕන පහසු ක්‍රමවේදයන් හොයලා දීලා උන්වහන්සේ ඒව චිත්ත පීඩාවක් කරගන්නේ නැතුව වැඩ සිටියා. නිතරම අතික්‍රමණය කරන්න ඔබව නිතරම ඔබට ඔබේරෙහිවන්න විරුද්ධවන්න සිතේ ස්වභාවයට හැම විටම විරුද්ධවන්න. සෑම විටම ඔබගේ ක්‍රියාවලිය අතහරින්න. ඉතින් මේව තේරුම් ගන්න හරි අමාරුයි. නැත්තම් ආයේ මිනිස්සු ඊළඟට මිනිස්සු මනස පටලවා ගන්න පුළුවන්. ඒවා විරුද්ධ වෙන්නේ කියලා හිතුවහම මේ ද්වේෂ සහගතව විරුද්ධ වීමක් වගේ දෙයක් තමා තුළම කර ගන්න පටන් ගත්තාම මේ තමා කියලා මේ යමක් වැඩසටහනක් පටන් ගන්න ක්‍රියා කරන්නෙම තමා මුල් කරගෙන බව හොඳට තේරුම් කරගන්න එක. මෙතන ඇත්ත වශයෙන්ම තියෙන්නේ කරන්න දෙයක් නෙමෙයි, ක්‍රියාව නතර කරන්න තියෙන්නේ. ඒක කරන්නයි මේ අපි කියන්නේ. විරුද්ධ වෙන්න කියන එකේ අදහස වෙන්නේ ඒකයි. එහෙම නැතුව මේ බෙදීමේ යුක්ත සාපේක්ෂිත ධර්මතාවය කියලා ඇදලා දානවා නෙමෙයි. මොකද වචනෙන් කියන්න බෑ නිදහස පිළිබඳව. මොකද වචනයම බන්ධනයක්. වචනයම බන්ධනයක් නිසා නිදහස පිළිබඳව වචනයෙන් කියන්න බෑ. නිදහස කියලා කියන වචනය තුල තියෙන බන්ධනයක්. ඉතින් මේව නුවණින් යමෙක් තේරුම් ගන්නව ඇරෙන්න අපිට තේරෙන්නේ නැහැ මේක කොහොම කියලා දෙන්නද කියලා. අහන අයටත් එහෙම තේරෙන්නේ නැහැ කොහොම මේක තේරුම් ගන්නද කියලා. විශිෂ්ටයන් විසින්ම දැඩි නුවණකින් ප්‍රඥාවකින් අවබෝධ කරගන්නා වූ දහමක්මයි. විශිෂ්ටයන් විසින්ම අවබෝධ කරගන්නා වූ දහමක්මයි. දුර්ලභ වූ මිනිසුන්ම තේරුම් ගන්න දහමක්මයි. ඒ දහම තේරුම් ගත්තොත් ඒකාන්තයෙන් ඔවුන් මේ මිහිතරයේ සිටින භාග්‍යවන්තම පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඇයි මේ ලෝකේ හැම මිනිස්සෙක්ම කුමන හෝ දුකක පීඩාවක රැඳී සිටියේදී ඒ තනත්තා කිසිදු දුක් වේදනාවක් හෝ නොලබා මේ ලෝකය තුල සිට ලෝකය ඉක්මවා මඩේ පිපෙන මල, මඩදිය ඉක්මවා පිපෙන නෙළුම් මලක් වගේ, මානෙල් මලක් වගේ දිදුලන නිසා. තමාගේ දෝෂය නිවැරදි කිරීමයි තියෙන්නේ. එතකොට ස්වභාවය තමා තුල ඇති වෙනවා. සයි වරදයි නිවැරදි කරන්න තියෙන්නේ හරි දේ වෙත ඔබට ලැබෙනවා. හරි දෙයක් කියලා වැරදි දෙයක් කියලා දෙයක් නැහැ. කෙනෙකුට සමහර දේවල් හරි, ඒ දේම අනිත් කෙනාට වැරදි. සමහර දේවල් හරි, සමහර දේවල් වැරදි. ඒක පුජ්‍යල සම්මතය තුළ නිර්මාණය වෙන දෙයක්. හරි දේ කරන්නත් එපා, වැරදි දේ කරන්නත් එපා. මුකුත් නොකර ඉන්නත් එපා. අන්න එතනින් ගමන ආරම්භ කරන්න. ඒක තමයි නිරෝධ මාර්ග ගාමිනී ප්‍රතිපදාව. වම් පාය ඔසවල තියලා යන්නත් එපා මේ ගමන, දකුණු පාය ඔසවල තියලා යන්නත් එපා. වම් පාය තිබ්බොත් ඒත් වැටෙනවා, දකුණු පාය තිබ්බොත් ඒත් වැටෙනවා. මොකද මේක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් නිසා වම් පායයි දකුණු පායයි කියන දෙකේ අයින් කරලා තමයි මේ දෙපයින් යන ගමනක් නෙමේ මේ ගමන. දෙපයින් යන්න පුළුවන්ද නිවන කරා? පිය මාර්ගයෙන් යන්න පුළුවන්ද? පිය ගැටපලකේ යන්න පුළුවන්ද නිවන කරා? කිව්ව පිය ගැටපලකේ යන්න බෑ. දෙපයින් නිවන කරා යන්න බෑ කිව්වේ ඔකයි. දෙපයින් යන්න බෑ. සෘෂ්ටි වලින් යන්න බෑ. අපේ අය පින් කරනෝ නිවන් දකින්න කියලා කවදාවත් ඒ පින් වලින් නිවන් දකින්න බෑ. යුතුකම සහ වගකීම සහ කලයුත්ත කරන්න, ඒක මහා පල් මෝඩ කතාවක්. පින් වලින් නිවන් දකින්න බෑ. පින කියලා කියන්නේ පින්තුනේ ලෞකික සතුටක්, ඒක ලෞකික සැපතක්. ඒක බුද්ධ ශාසනයක් තියෙන කාලෙත් මිනිසු කරනවා, නැති කාලෙත් කරනවා. හොඳයි කියලා සම්මත දෙයක් කළා සතුටු වෙනවා. ඒක තමයි ඒ ස්වභාවය. මේ මිනිස්සු හොඳයි කියලා සම්මච්ච දෙයක් සතුටු වෙනවා. ඔය වැද්දෝ එහෙම සමහර වෙලාට මේ ඔයක තමන්ගේ මලේට මේ සතෙක් කහුනහමත් ඒකෙන් හරිය සතුටු වෙනවා. ඊළඟට මාළුකාරයෝ මාළු ගොඩාක් අල්ලගත්තාම මහ පුදුම විදිහට සතුටු වෙලා කෑ ගාලා තමන්ගේ බිරිඳ වඩාගෙන කැරකිලා හූ කියලා සතුටු වෙනවා. ඒසා ඒ පිනායම ඇති වෙනවා. සමහර මිනිස්සු සත්තු මරලා දෙයයන්ට පූජා කරලා ඒකෙන් සතුටු වෙනවා. මොකද්ද මේ පින්පව් කියන්නේ? මිනිස්සු සම්මත කරගත්ත දෙයක් කළා මිනිස්සුම මනෝමය වශයෙන් වින්දනයක් ඇති කරගන්නවා, සතුටක් ඇති කරගන්නවා. ඒකයි එතන සිද්ධ වෙන්නේ. නමුත් මේ කතා කරන්නේ යහපත අයහපත කියලා දෙයක්, මානව දහමක් හැටියට ඒක වෙනම දෙයක් තියෙනවා. සම්මා දිට්ඨියක් තුළ පිහිටපු එකක් තියෙනවා. නමුත් ඒක අඳුනන්නේ නැහැ කියන එක මේ කියන්නේ. ඒක අඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ ආර්ය දර්ශනයේට, ලෝකෝත්තර දර්ශනයට පත් වුණාට පස්සේ විතරයි. දැන් බුදුහාමුදුරුවෝ ඒ තමන්ගේ යුතුකම කරන වගකීම කරනවා. රහතන් වහන්සේලා තමන්ගේ යුතුකම තමන්ගේ වගකීම කරන, ඒකේ මේ පිනක් පවක් මොකක්වත් නැහැ. රහතන් වහන්සේලා පින්පව් කරන්නේ නැහැ, මොකක්වත් කරන්නේ නැහැ. පින් කරන්නේත් නැහැ, පව් කරන්නේත් නැහැ. වහන්සේලාට පව් කරන්න පවකුත් නැහැ, පින් කරන්න පිනකුත් නැහැ. පිනෙන් පවෙන් උවමනාවකුත් නැහැ. මොකද ඊට වඩා උසස් දෙයක් තියෙන නිසා, ලෝකෝත්තර දෙයක් තියෙන නිසා. ඒකයි තියෙන්නේ. තොර කරන හොඳ වැඩ ටිකක් හදිස්සියෙන් කරන ඒකත් නැතුව ඉඳින්නන්නේ නැහැ. එහෙම හිටියොත් එහෙම මිනිස්සු මහ මුලාවකට වැටෙනු. එහෙම ඉන්න කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. තමගේ වගකීම, මව්පියන්ට සැලකීම සහ තියෙනවා. ඉතින් ඒ නිසා හරියටම මේ දහම තේරුම් කරගත්තොත් එතන ඉඳලා යා මානව දහමක් අවබෝධ කරගන්නවා. එතන ඉඳලා ඊට පස්සේ ස්වභාවික වෙනවා. මොකද මමෙක් නැති තැන පිනක් පවක් පිහිටන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරන්ට කර්ම විපාක දුන්නයි කියලා ඔය හැම තැනම ලියලා බුදුහාමුදුරන්ට අපහාස කරනවා. ඔළුව ගැක්කුම් හැදුනා, කොන්දේ අමාරු හැදුනා, ලේබඩේ අසීතාරි ගියා, අර මාළු අල්ලනෝ බලන් ඉඳලා තමයි ඔළුව ගැක්කුම හැදුනේ කියලා කියනවා. ඉතින් මාළු අල්ලනෝ බලන් ඉඳලා ඔළුව ගැක්කුම හැදුණු නම් එහෙම මාළු අල්ලන මිනිස්සුන්ට මොනව හැදේද? ඔළුවක් නැතුව ඉපදෙන්නිටයිනේ. ඒ නිසා ඒව මහ පච කතා. පස්සේ මේ පුතඥයෝ ලියපු දේවල් බුදු කෙනෙකුට කර්ම විපාක ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ කර්ම නිරෝධයෙන් යුක්තයි. සකල ක්ලේශයෝම ප්‍රහීන කරයි. කර්මය කියලා කියන්නේ කෙලෙසයක් නේ. ඈ චේතනාම්බික කම්මම් වදාමි. මේ චේතනා නිරෝධයක් තියෙන, චේතෝ විමුක්තියක් තියෙන ලෞතර බුදු කෙනෙකුට කර්ම විපාකෙ නෑ. ආර්ය ශ්‍රාවකයෙකුටත් පත්තුනොත් එයා මොනතරම් අපා යන්න පාප කර්මයක් තිබ්බත් ඒක නැති වෙලා යනවා. ඒ අපාගාමී මේ මේක බලය සම්පූර්ණයෙන් නැති වෙනවා. කර්මය දැනෙන්නේ අඩුවේ. නිකං ආර්ය භූමියටපත් වීමත් සමගම පළවෙනි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන දුරු වීමත් සමගම ආර්ය ශ්‍රාවකයාට දැනෙන්නේ කර්මය අඩුවෙන් දැනෙන්නේ, දැනෙනවා අඩුවෙන් දැනෙන්නේ. මොකද එයා ලෝකෝත්තර අර සක්කාය දිට්ඨිය කියන එක දුරු කරලා තියෙන නිසා දැනෙන්නේ අඩුවේ. එනියන් ගඟකට ලුණු කැටයක් දැම්මා වගේ ඒක එච්චර දැනෙන දෙයක් නෙමෙයි. මම අඩුවෙන් දැනෙනවා. නමුත් බුදුවරුන්ට එහෙම දැනෙන්නෙම නැහැ. බුදුවරුන්ට එහෙම පවතින්නේ නැහැ කිසිම දෙයක් කිසිම ආකාරයක. එහෙම බාහිර ගැටලුවක් හැටියට හරි පැවතුනත් ඒක හත් දවසකට වැඩිය තියෙන්නේ නැහැ කියලා ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. කිසිවිටක නිසා තමන් උත්සාහවත් වෙන්න, තමන්ගේ සාංසාරික අපාගාමි සසර ගමනින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න, ඊළඟට තමන්ගේ අතට ගන්න ලද, තමන්ගේ අයිතියට ගන්න ලද ආත්මයක් තමන්ට ලැබෙනවා. තමන්ට අහිමිව ක්‍රියාත්මක වෙච්ච සාංසාරික විඥාන ධාතුව තමන්ගේ මෙහෙයවීමට පාත්‍ර කරගන්නවා. එතකොට තමන්ට ඕන විදිහේ අදිෂ්ඨාන බලයක් තුල ඒ මනස පැවැත්වීමේ මහා ශක්තියක්, මහා බලයක් තමන්ට හිමි වෙනවා. සියල්ල අතහරින්න, ඒකයි දහම. සියල්ල අතහරින්න. සියල්ල කියන වචනය ද සියල්ලට අයිති. සියල්ල කියලා ආමන්ත්‍රණය කරන වචනයද ඒ සියල්ලට අයිති කරගන්න. එතකොට අර සියල්ල කියපු වචනයත් අතහරින්න සිද්ධ වෙනවා. එතකොට ක්‍රියාවකින් අතහැරීම කවදාවත් කරන්න බෑ. ක්‍රියා නිරෝධයෙන් තමයි ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියා නොකිරීමකින්, ක්‍රියා නොකිරීම කියන එක තමන්ගේ මනෝ ධාතුව තුල රූප වේදනා සංඥා සංඛාර විඥාන තුල පවත්වන්න පුළුවන් දෙයක්. එලෙස පැවැත්වුවොත් එයා නැවත ක්‍රියාවලියකට වැටෙනවා. ක්‍රියානු කිරීම කියන තුල පැවැත්වුවොත් එහෙම එතන ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒක නිසා ක්‍රියාවෙන් නිදහස් වෙන්න සියලු ක්‍රියාවන් වලින් නිදහස් වීම තුලින් ඔබට පුළුවන්කම තියෙනවා කර්ම නිරෝධයෙන් කර්මකාරක භවින් නිදහස් වෙන්න. කර්ම නොකරන පුද්ගලයෙක් හැටියට ක්‍රියා කරන්න පුළුවන්කම ලැබෙනවා. කර්මපතේකට, කර්ම බලයකට හසු නොවන, කර්ම කර නොකරන, කර්මය තුල ජීවත් නොවන, කර්ම නිරෝධයෙන් යුක්ත ජීවත් වෙන ආනන්තර්ය පාප කර්ම කිසි විටක නොවන කෙනෙක් බවට පත් වෙනවා. මොකද ඔහු යුක්ති සහගතව ක්‍රියා කරන කෙනෙක් නිසා, සොයන් මානව ධර්මයක් දකින නිසා, ඇසැත්තෙකුමෙන් ගමන් කරන්නා වූ කෙනෙක් නිසා කිසිවෙකුට කිසි ආකාරයෙන් අසාධාරණයක්, අයුක්තියක්, අවැඩක්, අනර්ථයක් සිදු නොකොට ක්‍රියා කිරීමට එතන ඉඳලා ජීවන ගමන ආරම්භ වෙන. ඔහු පාලනය වන්නේ ස්වභාව ධර්මයේ, මානව ධර්මයෙන් ඇත්තෙකුසේ ක්‍රියා කරනවා. මුළු මහත් ලෝකේම අන්ධයෝ වගේ අනුන් කියපු දේවල් වලට අනුව පය තියද්දි, රාමු හදාගනිද්දි, අඳිද්දි, පළඳිද්දි, ජීවත් වෙද්දි උන්වහන්සේ එහෙම නැත්තං ඒ තනත්තිය, ඒ තනත්තා ස්වභාව සත්‍යයක් තුළ පිහිටා ජීවත් වෙනවා. මේ කවුරුත් කිව්වට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. සිතෙන් පිරිසුදු විය යුතුයි, සිතෙන් දැකිය යුතුයි, සිතෙන් නිවැරදි විය යුතුයි, සිත සකසා ගත යුතුයි, සිත අවබෝධ කර ගැනීම සැප එළවන සුළුයි. බාහිර ප්‍රතිපදා ප්‍රතිපatti වෘත කිසිවක් නැත. දැන් මේ මුළු මහත් ලෝකයේම ඉන්නේ වෘතවල. දැන් ගොඩක් හාමුදුරුවෝ ඉන්නේ වෘතවල. සුපෝයදා සිල් ගන්නවා කියලා කරන්නේ වෘතයක් සමාදන් වෙලා ඉන්නේ එක. අනිත් ආගමිකයෝ තොළු වෙනව වහගන්නේ ඔය වෘතයක් ඇඳුන් නැතුව යන්නේ මිනිස්සු වෘතයක්. ඔක්කොම කරන්නේ එක එක වෘත ප්‍රතිපත්ති වලට. ඒ නිසා බාහිර ප්‍රතිපත්තියකින් නෙමෙයි මනස හදන්න පුළුවන්, මනෝමය ප්‍රතිපත්තියකින්ම පමණයි. ඒ මනෝමය ප්‍රතිපත්තිය මනස ඉක්මවාලන නිරෝධ මාර්ගයක් විය යුතුයි. පාරක් නැති පාරකින් ගමන ආරම්භ කළ යුතුයි. ඒ පාරක් නැති පාරක් කිව්වහම නම් කෙලෙකට ටිකක් අපබ්‍රංශයක් වගේ බවට පත් වෙනවා. ඒ අපබ්‍රංශයේ අස්සේ තියෙන ලොකු සැනසෙල්ලක්. ඒ සැනසෙල්ල තෝරගන්න හැම දිනාටම වාග්ය ලැබෙන්න ඕන, වාසනාව ලැබෙන්න ඕන, නුවණ යොදවන්න. එතකොට ඒක සිද්ධ වෙයි. අනුන් කැලලක් වුණා තුරච්ච කරගෙන යනකොට ඒක අතුරු දහන් වෙනවා යම් දවසකදී. කපුරු වෙත්තක් වුණා තුච්චිලා ගියාට පස්සේ ඒක අතුරු දහන් වෙනවා. අයිස් කැටයක් වුණත් එළියෙන් තියලා තිබ්බහම ඒක අතුරු දහන් වෙනවා. ඒ වගේ තමයි ඔබ මේ අවේදීත අකාලික ධර්මයේ ඔස්සේම මනස යොමු කරවීම නිසා, විදර්ශනා කිරීම නිසා ඔබේ අර අවිද්‍යාවින් ඝන වූ ශක්ති සම්පන්න වූ වැඩුණු උපාදානස්කන්ධය හේවත් මමංකාරය සංකාය දිට්ඨිය නැතුව යනවා. සංකාය දිට්ඨිය වැඩෙන්නෙම මමංකාරයෙන් හිතන්න ගියාම. මඤ්ඤමානෝ වික්ඛු බද්දෝ මාරස්ස. මමත්වයෙන් හිතන්න යනකොටම වැඩෙනවා. මොකද්ද වැඩෙනවා? නිතරම තමන්ගේ උපාදානස්කන්ධය. මේක මමංකාරයෙන් බැහැරව බලන්න, මමංකාරයෙන් තොරව බලන්න. ඒක තේරෙන්නේ නැහැ කියන්න බැහැ. අර සම්පූර්ණ දේශනාව අහපු කෙනෙකුට, අනිකුත් දේශනාවත් අහපු කෙනෙකුට තේරෙන්නේ නැහැ කියන්න බෑ. මමංකාරයෙන් බැහැරව බලන්න, මුලදී උත්සාහය කරන්න, ඒක දහස්වරක් උත්සාහ කරන්න, දසදහස්වරක් උත්සාහ කරන්න. ඒ අතරින් ඔබ ඒක මොහොතක තේරුම් ගනීවි ඔබ තුල ඇතිවන වරද්ද. ඔබද මේක විශිෂ්ටයන්ගේ දහමක්, විශිෂ්ට ආකාරයෙන් තේරුම් ගත යුතු දහමක්, නුවණැත්තන්ගේ දහමක්. ඒ නිසා මමංකාරයෙන් බැහැරව බලන්න, සිතෙන් බැහැරව නිතරම ධර්මය ශ්‍රවණය කරන, ධර්මය ගවේෂණය කරන්න. ස්ත්‍රී භාවයෙන් බැහැරව, පුරුෂ භාවයෙන් බැහැරව, පුජ්‍යලත්වයකින් බැහැරව මේක දිහා බලන්න. මොනම ආකාරයකින් ගුණේ කිව්වත් රැඳිලා බලන්න එපා, ඒකින් බැහැරව බලන්න. බෞද්ධ කමෙන්, කතෝලික, මුස්ලිම්, හින්දු, ඔය කියන ඔක්කොම කන් වලින් බැහැරව බලන්න ඕන. කම්මනේ ක්‍රියාවනේ, සිංහල කම සිංහල ක්‍රියාව, මුස්ලිම් කම මුස්ලිම් ක්‍රියාව, කතෝලික කම කතෝලික ක්‍රියාව, කම කම්ම කියලා කියන්නේ ක්‍රියාව. එක එක කම් වලින් බලන්න එපා, එක එක කම්ම වලින් බලන්න එපා. මගේ කම, මගේ කම, අපේ කම. කම කියලා කියන්නේ මම විසින් ක්‍රියාව, අපි විසින් ක්‍රියාව. එක එක කම්ම වලින් තමයි බලන්නේ. සමහර කම් කියන්නේ තෝකල තමයි. එක එක කම්ම ක්‍රියා තුලින් බලන්න එපා. ක්‍රියාවෙන් බැහැරව බලන්න පුරුදු වෙන්න. හැම විටම බලන්න, මේ මොහොතෙත් බලන්න, ක්‍රියාවෙන් බැහැරව බලන්න. මමත්වයෙන් බලන්න කියොත් ඔබ මායාවේ තුරුල්ලේ නතර වෙයි. මමත්වයෙන් තොරව බලන්න කියොත් ඔබ බුදුහාමුදුරුවන්ගේ ළඟ නතර වෙයි. ඒසම මමත්වෙන් තොරව බල. මේ බලද්දි මේ වැරදෙනවා, මේ බලද්දි මේ වැරදෙනවා, ඒ දහස් වරක් ඒක හදන්න වෙනවා. මොකද අපි දනගාලා නැගිටපු අය, නැගිටලා වැටිච්ච අය, වැටි වැඩි නැගිටිච්ච අය, එහෙම නැගිටපු අය තමයි ඉපින් මේ හිටගෙන යන්නේ. මේ බණ කියන මමත් එහිමයි මේ ධර්ම මාර්ගයේදී. ඔබටත් ඒක වෙනවා. වැටිනෝ ආයි නැගිටිනෝ. ඒ දහස් වරක් නැගිටීමෙන්ම හුරුවක් ලබනවා. ඒ හුරුව තුල තමයි දැනුමක් ලැබෙන්නේ. දැනුම තුල තමයි දිනුමක් ලැබෙන්නේ. දිනුම තුල තමයි ඔබට සැනසෙල්ලක් ලැබෙන්නේ. තමාට තමාමයි පිළිසරණ. මේ සසර කතරේ වෙනාන් කෙනෙක් නම් සදාතනිකව ඔබ රැකගන්න කෙනෙක් වෙන කවුරුවක්වත් නැහැ. ඔබට පිළිසරණ පිණිස පවතින්නේ ධර්මයම පමණයි. වෙනාන් දෙයක් නම් නොවේ සදාතනික සැනසෙල්ල. ධර්මයේම වැඩිපුර ආසන්න, ධර්මයේ ඇති අති ගැඹීර කරුණු සොයා යන්න. ඔබට නොතේරෙන කරුණු ඔබ තුලින් විමසා තේරුම් ගන්න උත්සාහ කරන්න, කෙනෙක්ගෙන් අහලා තේරුම් කරගන්න ඕන. ඔබ දහස් වරක් හිතලා තේරුම් කරගන්න බැරි දෙයක් පමණයි. මොකද ඔබ අනුන්ගෙන් අහලා තේරුම් කරගන්න දේ අයිති වෙන්නේ ඔබට නොවේ, අනුන්ටයි. ඒ නිසා ඔබම මේ ලෝකයේ තේරුම් කරගන්න ඔබටම අදාළ ප්‍රතිපදාවක්, ප්‍රත්‍යක්ෂ ප්‍රතිපදාවක් ආරම්භ කළ යුතුමයි. ඒ ආරම්භ කරන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ අමරණීය බුදුරජාණන් වහන්සේගේ, නොමැරුණු බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ඥාන දර්ශනය ඔබටද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.